අවබෝධය නිවැරදිද කියනක තීරණ වෙන්නේ මගේ ප්‍රඥාවට සාපේක්ෂව නෙමෙයි, උපාසක මාත්‍යා තුළ ඇතිවෙච්ච නිවීමට සාපේක්ෂව. ඒ අවබෝධය උපාසක මාත්‍යා කොච්චර නිව්වද ඒ නිවීමේ ප්‍රතිශතයට සාපේක්ෂව ඒක නිවැරදි කියලා තීරණය වෙන්නේ. ඒවා හිතන්න හිතන්න ගවේෂණය කරන්න කරන්න රාත්‍රිසේ නිින්ද යන්නේ, වැඩට යන්න බෑ, කිසිම දෙයක් හරියට කරගන්න බෑ, අවිවේකයි කලබලයි ඒ වගේ තත්ත්වයක මානසිකත්වයේ පවතිනවා නම් ඒ මානසිකත්වයේ තීරණය කරනවා ඒකේ අවබෝධය වැරදි කියලා. ඒක මට සාපේක්ෂව තීරණය වෙන එකක් නෙමෙයි. උපාසක මාත්‍ය ඉදිරිපත් කරන්නේ ප්‍රශ්නයක් නෙමෙයි, ඒ භාවනාව තුළින් වැටහිච්ච දැනුමක් ඉදිරිපත් කරන්නේ. මම ප්‍රශ්න දෙක තුනක් අහන්න. එතකොට උපාසක මාත්‍යට ඒක තේරෙයි. කුඹුරට ගියාම උපාසක මාත්‍යට මොනවද පේන්නේ? ගොයම් පේනවා. බේකරියට ගියාම මොනවද පේන්නේ? පාන්. ඇයි? බේකරිය ගොයන්නේ. පාරකට ටවුමකට ගියාම මොනවද පේන්නේ? එහෙනම් ආස්වාස ප්‍රාස්වාස මෙනෙහි කරන කෙනාට මොනවද පේන්නේ? ආස්වාස ප්‍රාස්වාස. උස්මරිය දිහා බලාගෙන ඉන්න කෙනාට මොනවද දැනෙන්නේ? උස්මරැල්ල. එතනින් එයාට ගිහිල්ලා කයක් වෙනම තියෙනවාය, වේදනාවක් වෙනම පවතිනවාය කියලා දකින්නේ කියලා කියන්නේ එයා භාවනාවත් අරමුණත් අතහැරලා වෙන තැනකට ගියා. ඒ කියන්නේ සිත එයාගේ ඒ අරමුණේ නෙමෙයි තියෙන්නේ. එතකොට උපාසක මාත්‍ය මේ කය වෙනම කොටසක් කියලා පේනවා. එතකොට මේ සිත වෙනම කොටසක් කියලා පේනවා. වේදනාව වෙනම කොටසක් කියලා පේනවා. මම ආනාපාන කරනකොට මට දැනෙච්ච එක මොකක්ද දන්නවද? කය කියලා එකක් නැහැ. වේදනාව නැහැ. මගේ හිතට පිළිගන්න බෑ වේදනාව කියලා එකක් මේ ලෝකේ තියෙනවද කියලා. මට ඇතිවෙච්ච අවබෝධය. මම කල්පනා කරා එතකොට වේදනාව කියන්නේ මොකද්ද? එතකොට තේරිච්ච එකක් තමයි අපේ මේ කයේ පේනවා, හැයෙනවා, දැනෙනවා මේ ඔක්කොම ශක්ති විශේෂයක්නේ. ඒ ශක්තිය නැත්නම් දැන් අයිසුවේ ඉන්න කෙනාට පේනවද නැහැ? ඒගොල්ලන්ගේ ගෙදර කට්ටිය ඇවිල්ලා නේ අඳුරන්නේ. ඇයි? ඒ අඳුර ගන්න අවශ්‍ය ශක්තිය නැහැ. නැකිට ගන්න ශක්තිය නැත්නම් ඔත්පල වෙලා ඉන්නවා. ඇවිද ගන්න ශක්තිය නැත්නම් වාඩි වෙලා ඉන්නවා. ඒකට මේ ශක්තිය තමයි මේ ආයතන වල ක්‍රියාකාරීත්වයට පාවිච්චි කරන්නේ අපි ඉන්ධන වාගේ, අර වාහන වල ඉන්ධන වාගේ. එතකොට මේ ශක්තියට යම්කිසි පීඩනයක් දැනෙනකොට ඒ පීඩනයට අපි කියන වචනයක් වේදනාවක් නෑ. මේක කියන්න වචනයක් නෑනේ. ඒ නිසා අපි වේදනාව කියලා වචනයක්. එතකොට වාඩි වෙලා ඉන්න තුලිනුත් ඒ ශක්තියට පීඩන ලැබෙනවද නැද්ද? ලැබෙනවා. ආගෙන ඉන්නකොට පීඩන ලැබෙනවා. කල්පනා කරනකොට ලැබෙනවා. එතකොට මේ හැම ගනුදෙනුවක් තුළම තියෙන්නේ වේදනාව. ඒ ශක්ති විශේෂයට පීඩනයක් ලැබීම. එතකොට මේ අපට නෙමෙයි ඒක දැනෙන්නේ. ඒ ශක්ති විශේෂයට මට නෙමෙයි රිදෙන්නේ. මට රිදෙන්නේ කොහමද? මම කියලා කෙනෙක් නැහැ. ඒක මම තාම හරියට අඳුරගෙන නැහැ. දැන් බලන්න, කයක් කියලා එකක් තියෙනවා, අමක් පොරවලා. ඒක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා කියන්නේ ඉන්ද්‍රියන් තියෙනවා. ඒ ඉන්ද්‍රියන් ඇදලා තියෙන්නේ මොනවද? ටිෂු වලින්. ටිෂු මොනවද ඇදලා තියෙන්නේ? සෛල වලින්. සෛල මොනවද ඇදලා තියෙන්නේ? ක්‍රෝමසෝම් වලින්. ක්‍රෝමසෝම් මොනවද ඇදලා තියෙන්නේ? DNA RNA වලින්. DNA RNA මොනවද ඇදලා තියෙන්නේ? ජීන් වලින්, ජාන වලින්. ජාන ඇදලා තියෙන්නේ මොන වලින්ද? අණු වලින්. අණු මොනවද ඇදලා තියෙන්නේ? පරමාණු වලින්. පරමාණු මොනවද ඇදලා තියෙන්නේ? තොරතුරු වලින්. තොරතුරු මොනවද වලින්ද ඇදලා තියෙන්නේ? අවකාශයේ. දැන් කොහොමම? සම්මුතියක් විතරයි. කය වෙනම දකින්නවයි කියලා කියන්නේ එයා තාම පිළිගන්නවා එම කෙනෙක් ඉන්න බව. කයක් පේන්නේ නැහැ කියලා කියන්නේ එයා තේරුම් ගත්තා එහෙම පුද්ගලයේ සත්‍යයක් නැහැ කියන එක. නම් භාවනාව තුළ සිදුවිය යුත්තේ ගවේෂණය කරන එක නෙමෙයි, භාවනාව කරන එක. ඉස්සෙල්ලාම භාවනාව කියන එක මොකද්ද කියලා සරල ප්‍රශ්නයක් ඇහුවොත් මේ කලබල වෙච්ච සිත, අසංවර සිත, පාලනයක් නැති සිත යම්කිසි පාලනයකට, යම්කිසි තැම්පත් ස්වභාවයකට විනිවිද දකීමේ අවබෝධයකට පත් කරන එකක්. අර කලබල වෙලා යන වතුර යට මොකවත් පේන්නේ නැති අවස්ථාවක වතුර තැම්පත් කරුවොත් ඔක්කොම පේනවා. අන්න ඒ වගේ මේ විසිරෙන සිත, කලබල සිත තැම්පත් කරගන්න තමයි භාවනා කරන්නේ. එතකොට ඒ තැම්පත් වීම සිද්ධ වෙන්න ඕනේ. එතකොට අපි ඒක තුල කලබල වෙලා කල්පනා කරලා ගවේෂණය කරලා විවිධාකාර දේවල් මෙනෙහි කරනවා නම් අර කියන තැම්පත් ස්වභාවය ටිකක් ප්‍රමාද වෙනවා. ගොඩාක් දුරට අපිට මේ ගනුදෙනු වල තියෙන යථාර්ථය තේරෙන්නේ නැතුව යනවා. මාර්ගය කියලා කියන්නේ අවබෝධය, ප්‍රඥාව, දැනුම එකතු වෙන එකක් නෙමෙයි. තියෙන එකක් අස් වෙන්න ඕනේ. මොකවත්ම දන්නේ නැහැ, තමන්ගේ නමත් මතක නැහැ. ඒකත් අමතක වෙලා ඒ තරම් මේ සිත සම්පූර්ණයෙන් ඉස් වෙනවා නම් නිරෝධ වෙනවා නම් ඒක තමයි මාර්ගය. ලෝකෙම තියෙන තොරතුරු ටික නඩත්තු කරනවා නම් සියලෝම දේවල් මතකේ තියාගෙන ඉන්නවා නම් ඒක නිවන් මාර්ගය නෙමෙයි. රැස් කිරීම නෙමෙයි අස් කිරීම. අවබෝධයත් රැස් කිරීමක් තමයි. පාරමිතාවත් රැස් කිරීමක් තමයි. පින්කසුලුත් රැස් කිරීමක් තමයි. දැනුමත් රැස් කිරීමක් තමයි. එහෙනම් ඒ රැස් කිරීම තුළ අස් කිරීමක් නැහැ. එහෙනම් ඒක නිවන නෙමෙයි. නිරෝධය වඩන කෙනා කිසිම දෙයක් රැස් කරන්නේ නැහැ. කිසිම නාම රූපයක තොරතුරු හොයන්නේ නැයි එව්වොත් එයා දන්නව යට ඉපදීම කට ගන්න බව. තියෙන ටිකත් අස් වෙන්නයි ඕනේ. ඒ විදිහට වඩන්න. මාර්ගය හරිද කියලා තවත් කෙනෙකුගෙන් ආනුවට වඩා තමන්ගෙන් ආන්න. මේ වඩන මාර්ගය තුළ මම කොච්චර නිවුණාද ඊට වඩා අද නිවිලා. එහෙනම් ඒක හරියටම හරි. ඊයේ තිබිච්ච සැනසෙල්ල නැහෙන ඊට වඩා අද තරහා යනවනේ. ඊට වඩාත් මං ගැටෙනවනේ. එහෙනම් ඒ මාර්ගය වැරදි. තමන් පුරුදු කරන දේ තුළ තමන් නිවෙනවා නම් ඒ පුරුදු කරන දේ හරි. තමන් දකින දේ තුළින් තමන් නිවෙනවා නම් ඒ දකින දේ තරි. ඒක සම්මාදිටියක්. ඒකනේ නිවැරදි දැක්ම තුළ නිවෙන්නේ. තමන්ට හැයෙන දේ තුළින් තමන් නිවෙනවා නම් ඒක තමයි සද්ධර්මය. ඇයෙනකොට නිවෙන්න ඕනේ. ඇයෙනකොට කැළඹෙනවා නම් ඒක සද්ධර්මය නෙමෙයි. සිතෙනකොට සිත නිවෙන්න ඕනේ. හැබැයි හිතෙනකොට කලබල වෙනවා නම් නැටි කෙලෙසු තට ගන්නවා නම් ඒක සම්මා සතිය නෙමෙයි. ඒක නිවෙන ප්‍රතිසතයට අනුව තීරණය වෙන එක. ඊට වඩා හොඳ ක්‍රමයක් තියෙනවා නම් ඒක පාවිච්චි කළාට කමන්නේ. මම දන්නේ ওই ක්‍රමෙ විතරයි. මාර්ගය කමටාන කරිද වැරදිද කියලා තෝරන්නේ ওই විදියට. සියලුම කට්ටිය ඇසුරු කරනකොට මම නිවෙනවා නම් එහෙනම් ඇසුරේ තමයි මගේ නිවන තියෙන්නේ. උදකලා වෙන්න වෙන්න මම නිවෙනවා නම් ශුන්‍යාගාරගත වීමෙන් තමයි මගේ නිවන තියෙන්නේ. ගෙදර ඉන්නෙන්ද ඇවිලෙනවා. ආරණ්‍ය ඉන්නෙන්ද නිවෙනවා. එහෙනම් ආරණ්‍යගත වීම තමයි යගේ නිවන. හැබැයි ආරණ්‍යට ආවම කැළඹෙනවා. ගෙදර හිටියම කිසිම කැළඹිල්ලක් නැහැ. එහෙනම් නිවස්ගත වීම, නගරගත වීම, ගම්මානගත වීම ඒක තමයි යගේ නිවීම. ඒක තීරණය වෙන්නේ එයාගේ නිවීමට ප්‍රතිසතයට සාපේක්ෂව. ඉක්මනට නිවෙන්නේ කෝකද? කොහොම කළක්ද නිවෙන්නේ? එක මාර්ගය. දැන් පැහැදිලිද? මේ විදිහට වඩන්නේ. එන මොනාරි ප්‍රශ්න ගැටලු තියෙනවද?